ගෞරවනීය මහත් සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි සංඝයා නෝනා මහත්මියන් අනව නෝනා ඒ වගේම මයිකල් මහත්මා පුෂ්ප නෝනා ගාණි පිනෝන ඇතුළු මේ පින්වතුනි හැම දිනෙකම අද දින විහාරස්ථාන රැස්වලා ඉතාම වටිනා ලස්සන පින්කමක් මේ සිදු කළේ ඉතින් ඔබ හැම දිනෙකම කල්පනා කරන්න යද විශේෂයෙන් සිහිපත් කරන සිල්වියා මාතාවත් ඒ වගේම කීර්ති මහත්මයා ඇතුළු එදෙම අපයන් ප්‍රමාණක් නෙවෙයි මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය අමල තාත්තල හොඳට සිහිපත් කරගන්න. ඉතින් ඒ හැම දෙනාටම පින් වැඩෙන උතුම් පින්කමකුයි මේ අප සිදකලේ කියන හැඟීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිය ගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මිය ගිය කෙනාගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳට සිහිපත් කරගන්නේ කියලා. අන්නේ මෛත්‍රී සහගත සිතිවිලිය තමයි අප පින්කම් කරලා පින් අනුමෝදන් කළ යුත්තේ. ඉතින් අද විශේෂයෙන් සිහිපත් කරන සිල්වියා විජේතුංග මාතාව ගැන මේ දරුවන්ට කියනකොට ලොකු ප්‍රත්‍යක්ෂතාවයක් කරුණාවක් මෛත්‍රියක් සෙනෙහසක් ඇති කර ගන්නට පුළුවන්. ඉතින් ඔබගේ ජීවිතය මේ මට්ටමට පත් කර ගන්නට ඔබට පිහිට වෙච්ච අතරින් ප්‍රධානම කෙනෙක් තමයි ඔබේ ආදරණීය අම්මා. ඉතින් යාමගෙන් ලැබිච්ච ශක්තිය නිසා තමයි ඔබ මේ සමාජයේ බොහෝ දුර ගමනක් ආවේ. ඉතින් ඒ වගේ මේ සියතුමා. ඉතින් යම් කිසි දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනකොට සමහර අවස්ථාවලදී වෛද්‍යවරු ප්‍රශ්නයක් අහනවා අම්මගෙන්. මොකක්ද අහන ප්‍රශ්නේ? දරුවා බිහි වෙන අවස්ථාවේදී කිසියම් හදිසි අවස්ථාවක් ඇති වුණා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි බේරන්න පුළුවන් කියලා වෛද්‍යවරු කිව්වදී එක්ක දරුවා එක්ක අම්මා කියලා කිව්වොතින් ඒ අවස්ථාවේදී ඔබ මොකටද කැමති වෙන්නේ කියලා ඔබේ ජීවිතය රැක ගන්නද කැමති නැත්නම් දරුවගේ ජීවිතය රැක ගන්නද කැමති කියලා වෛද්‍යරයෙක් අහුවොතින් ඒ බොහෝ අවස්ථාවලදී අම්මල කියන කාරණයක් තමයි මගේ ජීවිතේට හානියක් වුණත් තමයි මගේ දරුවා බේරගන්න කියලා. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනතුනේ සුවිශේෂ අවස්ථාවක්. එතකොට මේකෙම තේරෙනවනේ අම කෙනෙක්ගේ කැපවීමනේ. එතකොට ඒ අම්මාගේ ජීවිතයට වඩා වටින්නේ එයාට අපේ ජීවිතය. මේ කාරණය පිළිබඳව නිතරම සිහිපත් කරන්නට ඕන. ඉතින් දරුවෙක් මේ රෝගෙට බිහි වුණා කියලා කියන්නේ අම්මා තාත්තගේ යුතුයකම් වලින් 80%ක්ම සිද්ධ කළ අවසන්. ඊට පස්සේ දරුවා ඉගෙන ගියාගෙන උස්මහත් වෙලා රජ කෙනෙක් වුණා. මහාචාර්ය කෙනෙක් වුණා. ඒ ඔක්කොම දෙක 120යි. දරුවා මව් කුසේ මාස 8ක් 9ක් දරාගෙන ඉඳලා දරුවා මේ රෝගෙට බිහි කිරීමත් එක්කම අම්මා තාත්තගේ යුතුයකම් වලින් සැලවිය යුතු ප්‍රමාණයක් අවසන් වෙනවා. 80%ක වගකීමක් අවසන් යනවා. ඊට පස්සේ දරුවා වෙන කෙනෙක් හැදුවත් හදලා කොච්චර සමාජ ඉහළතලටපත් වුණත් ඒ ඔක්කොම අය කරන්නේ 120ක සේවය. ඔබ හැමති ජීවක වෙන මහත්මය ගැන බුදුරජාණන් වහන්සේගේ නාමයේ දක්ෂතම වෛද්‍යවරයා. මේ කෙනාගේ අම්මා තාත්තා කවුද කියලා දන්නවද? මේ ජීවක වෙද මහත්තයා කුඩා කාලේ ඕ කසල ගොඩක දාලේක ළමෙක් මේ. ගණිකාවකගේ දරුවෙක්. මේ දරුවා ගැන බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා රජතුමාට නියම කළා මේ දරුවාව රැගෙන එවලා හදන්න කියලා. ඒ දරුවා රජමාලිගාවේ ඉඳිච්ච කෙනෙක්. අර කසල ගොඩ හිටිය ළමයා ජීවක. එහෙම හදපු මේ දරුවා ඉහළම අධ්‍යාපනය ලබා දුන්නා. ඒකල තිමින්ච තක්ෂිලාවට යවලා ඉතාම දක්ෂ වෛද්‍යවරු යටතේ මේ දරුවට ඉගෙනුවා. කොච්චර ඉහළට ආවද කිව්වොත් ඔහු අවසානයේදී රාජකීය වෛද්‍යවරු බවටපත් වුණා. ශල්‍ය වෛද්‍යවරු බවටපත් වුණා. ඔහු ශල්‍ය වෛද්‍ය තමයි ඉගෙන ගන්නකොට ඔහුගේ ඉගෙනීම ගැන සඳහන් කරනවා වතුර උඩ නෙළුම් මලක පෙත්ත වතුර උඩ පා වෙනකොට ඉතාම සියුම් පිහියකින් ඒ නෙළුම් මත කපන්න පුළුවන් වෙනවන කියන. නෙළුම් පෙත්ත කපන්න පුළුවන් වෙනවන කියන. ඒ තරම් දක්ෂතාවයක් තියෙනවනේ ඒ කාලේ ශල්‍ය වෛද්‍යවරයෙකුට. අන්නේ තරම් ඉහළම මට්ටමකට පත් වෙච්ච මේ ජීවක එකතකින් රාජකීය වෛද්‍යවරයෙක් වුණා. අනිත් අතෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම වෛද්‍යවරයෙක් වුණා. මහා සංඝරත්නයේ රහතන් වහන්සේලාට උපස්ථාන කරන වෛද්‍යවරයෙක් වටපත් වුණා. එතරම්ම පස්සේ කාලෙකට විශාල ධනයක් තිබුණා. ධනයක් බෝපියා ගත්තා. ඔහුටම වන උද්‍යාන අඹ වන තිබුණා. ඒවත් ඔහු සාසනික පූජකලා. මේ සම්බුද්ධ ශාසනයේ සුවිශාල සේවයක් කරපු කෙනෙක් තමයි ජීවක කුමාරවච්ච කියලා කියන්නේ. ජීවක වෛද්‍යවරයා කියලා කියන්නේ. මම උදාහරණයක් සඳහන් කළේ දරුවේ මේ ලෝකෙට පිහිරීමත් සමගම යම් හද දෙනගේ සුවිශේෂ සේවාවක් මේ ලෝකෙ සිදු වෙනවා. ඒ නිසා අපි අමතක ගැන කොයිතරම් අපේ හදවතේ තියෙනවද? අර අප බිහි වෙන මොහොතේ මෙච්චර පරිත්‍යාගයක් කළා අපිව මේ ලෝකෙට ජනිත කරපු ඒ අම්ම ගැන ඒ තාත්ත ගැන අපේ හදවතේ ලොකු ස්ථානයක ඒය සනිටුහන් වෙන්නට ඕන. අපේ ජීවිත කාලේ හැමදාම අපි අමතක මතක් වෙන්නට ඕන. ජීවත් වෙන කාලේ අපි උපරිමයෙන් යට සලකන්නට ඕන. මේ ගියත් පස්සේ හැකි හැම අවස්ථාවකදීම ඒය සියපත් කළා මේ වගේ පින්කම් කළා කියන අවධානය කරන්න ඕන. අපිට මේ ලෝකයේ මුලින්ම ලැබෙන ශරීරය අපිට ලැබුණේ අම්මගේ තාත්තගෙන්. අපිට මුලින්ම ලැබෙච්ච හුස්ම ටික ඒ අම්මගේ ජීවයෙන් අපිට ලැබිච්ච දෙයක්. අපිට මුලින්ම ලැබිච්ච කිරි ටික ඉතාම රසයෙන් අපි මෙලොවට බිහි වූ මොහොතේම පැය කීපයක් යනට කලින් අපි මුලින්ම කරන්න කිරි බොන එක. අපි බොහොම පිමාසිකෙන් බඩගින්නකින් ඒ වෙලාවෙන් අඬනවා. අන්නේ අඬන මොහොතේ අම්මා අපිට කිරි දීලා අපව පෝෂණය කළා ඉතින් පටන් අපිට සියලුම ශක්තිය ලබා දුන්නේ අන්නේ අම්මා. එනිසා ඔබ මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දන් හඳක් පූජා කරනවා නම් ඒ රසවත් ආහාරය පූජා කරනවා නම් ඒකෙන් ඔබේ හදවතේ යටි සිතේ තියෙන දෙයක් තමයි ඒ අම්මගෙන් ලැබෙච්ච මෞපිරි සහ ඒ රසවත් ආහාර වලට ඔබ දක්වන ප්‍රතිපකාරයක් තමයි මේ ස්වාමීන් වහන්සේලා උදෙසා රසවත් ආහාර පූජා කරනවා කියලා කියන්නේ. එනිසා ඔබ බොහොම කල්පනා කරලා හිතලා බලලා බොහෝම පිරිසිදු සිතින් මේ පූජා කරේ දාණය. ඒ අම්මාට කෘතගුණ සැලකීමක් විදිහට සලකන්නට. ඒ අම්මාගේ දීපු කිරි ටිකට ණය නිදහස් වෙන්නයි මේ දාණය පූජා කරන්නේ කියලා අදහස ඇති කරගන්න. ඒ නිසා ඔබ මේ කෘතඥතාවයේ ඉහිලීම පළ කරන අවස්ථාවක් කියලා හිතන්න. අනිත් පැත්තෙන් පින්නතුනි මේ දාණය පූජා කරන්නේ ස්වාමින් වහන්සේලාට. අප දාණය පූජා කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පූජා බුද්ධිය දෙන දාණය. අනිත් එක අනුග්‍රහ බුද්ධිය දෙන දානෙ. අප යම්කිසි පූජනීය උතුමෙකුට දානයක් දෙනවා නම් ඒක දෙන්නේ පූජනීයත්වයේ සලකාගෙන. සිල්වත් බව ගුණවත් බව සලකාගෙන දෙන්නේ. ඒක පූජා බුද්ධිය දෙන දානයක් කියලා කියනවා. ඒ වගේම අනුග්‍රහ බුද්ධිය දෙන දාන තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සලකලා දුගී මගේ යාචකාදීන්ට දෙන දානෙට කියනවා අනුග්‍රහ බුද්ධිය දෙන දානය කියලා. ඉතින් මේ කුමන ආකාරයෙන් දානය දුන්නත් පින්තුනි අපි විශේෂයෙන් මතක තියා යුතු දෙයක් තියෙනවා. අපි දානය දෙන්නේ අපිස්මතු වෙන්නේ නෙවෙයි. දානය ලබන කෙනා යටපත් කරගන්න නෙවෙයි. දානය ලබන කෙනා පරාජය කරන්න නෙවෙයි. අපි දානයක් දෙනකොට දායකයට වඩා ඉතින් ඉස්මතු වෙන්නට ඕනේ දානය ලබන කෙනා. එයි අපි බෞද්ධයන්ගේ දෙන අපේ සම්මාදිට්ඨිය පිළිතලා අපි කම්මසකක සම්මාදිට්ඨිය යුක්තව ඒක මෛත්‍රියේ දානය දෙන්නේ. එනිසා දානය දෙනගෙන කෙරේ ලොකු ගෞරවයකින් ආදරයෙන් අපි දෙන්නේ. දුගී මගේ යාචකාදීන්ට දුන්නත් අපි මොම ගෞරවයෙන් ආදරයෙන් එයා අගය කළ එක දෙන්නේ. ස්වාමීන් වහන්සේලාට දෙන කොටත් ඉතාම ගෞරවයෙන් අපි දෙන්නේ. අන්න එහෙම දීලා අපි ඒ දෙනගෙනාට උපරිම සාධාරණය ගෞරවය හිමි කළ තමයි ඒ දානය අපි දෙන්නේ. ඉතින් මේ දානය අපේ ආධ්‍යාත්මික ගමන වගේ ප්‍රධානතම කාරණයක් වටපත් වෙනවා. මේක ඉතාම සරල දෙයක් නෙමෙයි පිනතුනි. දානයක් දෙනවා කියන එක බොහොම අමාරු දෙයක්. එක අතකින් දානෝපකරණ සකස් කරන මහන්සිය වෙනට ඕන. ඒව පිළිවෙලට හදාගන්න මහන්සිය වෙනට ඕන. ඒ සඳහා ධනය වියදම් කරන්න ඕන. කාලය ශ්‍රමය ආදිය මේ බොහෝ දේවල් කැප කරලා තමයි අපි දානයක් පූජා කරන්නේ. ඉතින් පිනතුනි මෙන්න මේ දානයේ ආනිසංස විදියට අපිට ප්‍රධාන වශයෙන් මේ සමාජය තුළ බොහොම කීර්තිමත් ජීවත් වෙනට ඒක හේතුවක් වෙනවා. දනන් මිත්‍හානි ගන්ධති කියන්නේ මේකයි. පින්නතුනේ මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනාගේම බලාපොරොත්තුව ප්‍රධාන බලාපොරොත්තුව තමයි කීර්තිය කියන එක. වැඩිපුර පුර පිරිසකගේ ආදරේ ගෞරවය සෙනෙහස දිනා ගන්න බොහෝ දෙනා කැමතියි. සමහර අය පින්කම් කරන්නේ ඒ කීර්තිය ලබා ගන්න. ඒක මනුෂ්‍යන්ට අවශ්‍යයි. ඕනම කෙනෙක් ඇගයීම ගෞරවය බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අන්නේ ගෞරවයේ ලබන විදිය කියලා තියෙනවා. එයින් එකක් තමයි දන් දීම කියන එක. ඒ වගේම සිල්වන්ත බව කියන එක. ඊළඟට විශ්වසනීයත්වය කියන එක. ඉතින් මේ මියගිය මෑණියන් දැස බලන විට අපිට තාම පැහැදිලි කාරණාවක් තියෙනවා. ඒ මෑණියන් බොහෝ විට බොහෝ අය හමු වෙන වෙලාවෙදි කියන කාරණයක් තියෙනවා. ඒ තමයි එතුමිය බණහන හාමුදුරුව ගැන නිතර කියනවා. එතුමිය යන පන්සල ගැන ඇසුරු කරන හාමුදුරුව ගැන නිතර කියනවා. ගිහින් හම් වුණාම ඒව තමයි කියන්නේ. හැබැයි ඒ මෑණියන් හාමුදුරුව හම් වුණාම මොකද කියන්නේ? හාමුදුරුව හම් වුණාම කියන්නේ මේ දරුවෝ දෙන ගැන තමයි කියන්නේ. මගේ දුව මගේ පුතා දුවල දෙන ගැන නම් කිය කිය හේබල ගැන තමයි කියන්නේ. ඉතින් ඔබ ගැන ලොකු සතුටකින් ඒ අම්ම හිටියා. ඉතින් ඒක ඔබට ලොකු ගෞරවයක්. ඔබට ලොකු සතුටක්. අම්ම කෙනෙක් ජීවත් වෙන කාලෙදී ඒ අම්මගේ හිත සතුට වෙන විදිහට ඉන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක්. ඉතින් අන්නේ අම්මගේ ළඟදී මිට ගතිමුණ අපි හැකිතා තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්න එක වටිනවා. විශේෂයෙන් මේ අම්ම හිටිය කාලේ ජීවිත අවසාන කාලේ දරුවන්ගෙන් වෙන් වෙලා නිදහස් ජීවිතයක් ගත කළා. කෙනෙකුට හිතෙන මොනවා මේක ටිකක් හිතුවක් ආර වැඩක් කියලා නේද? නමුත් වෙනදුට මේක තමයි සැබෑ ආධ්‍යාත්ම ජීවිතයේ ලක්ෂණය. බොහෝ දෙනාට ජීවිත අන්තිම කාලේ තමගේ දේපළ වලින් දරුවන්ගෙන් විතරක් නෙවෙයි ඇත්තටම මුණුබුරු මිනිමිරියන්ගෙන් වෙන් වෙන්න බෑ. ඔබ තමයි අමාරුම දේ. අන්න ඒ දෙයෙන් වෙන් වෙන්න පුළුවන් කියන්නේ තමගේ ජීවිත ලොකු දිනුවක් කියන එක. ලොකු සාර්ථකත්වයක් තියන. ඒ කියන්නේ තමන් ඊළඟට යන්න සුගතියට යන්නට තමන් සූදානම් වෙලා ඉන්නවා කියන කාරණේ කියන්නේ. බොහෝ විට පින්නතුනේ මරණයෙන් පස්සේ අය දුගතිගාමී වෙන හේතුව දන්නවද? මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන හේතුව තමයි ඒ අවසාන කාලයේ තමන්ගේ දේපළ වලට දරුවන්ට මොනබුරු මිනිබිරියන්ට විශේෂයෙන් තමන්ගේ ඉඩකඩම් වලට තියෙන ආසාව නිසා මිය ගිහිල්ලා ඒ ස්ථානවලම ඇතැම් වෙලාවන්සියම ඉපදෙනවා. මෙන්න මේක තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිත අවසානය කරනවා. මේක බුදුරජාණන් වහන්සේ දැක්කා. අනේ නිසා තමයි මේ අත්හැරීම කියන කාරණේ දේශනා කළේ. ඒ අත්හැරීම ටිකෙන් එක පුරුදු කර පමණට තමයි අපට මෙන්න මේ දුගතියට වැටෙන තියෙන අනතුරින් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතන්නේ මෑණියන් මෙන්න මේ අවස්ථාව ජයගත්තා කියලා හිතනවා. එතුමි ජීවිත අවසාන කාලේ ගත කරපු ආකාරයෙන් අපිට මේක ඉතාම මනාවෙන් තේරුම් ගන්න පුළුවන්. දරුවන්ගෙන් වෙන් වෙලා නිදහස් අය ස්වාධීනව ඇගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැප වෙලා කාලය ගත කරා. ඒ වගේම තමන් ඉද රැසුරු කරන ඒ තමන්ගේ ධර්ම මිතුරන් සමග මිතුරියන් සමග ඇ සමීපව කටයුතු කළා. මේක අපේ එතුමිගේ තුනෙන් දැක්ක ඉතාම වටිනා ගුණංගයක්. ඉතින් ඔබ අම්ම තාත්තට සලකන වගේම ඔබ මේ කරන පින්කම් වලින් ඔබට සමාජ තුල ලොකු කීර්තියක් ලැබෙලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න අය අතරින් බොහෝ උගත් අය ධර්මත් අය අපි දැකලා තියෙනවා. ඒ බොහෝ දෙනා තමගේ උගත්කමින් ධර්මත්කමින් බොහෝ පිරිසක් ඒක රාශී කරගන්න බොහෝ පිරිසකගේ හිත දිනා ගන්න ලොකු මහන්සියක් ගන්නවා. නමුත් ඒ අතරින් මම හිතන්නේ එච්චර ලොකු වෙහෙස මහන්සියක් නොදරාම ඔබ දෙන්නාට ලොකු කීර්තියක් මේ ප්‍රදේශය තුල තියෙනවා. ඔබ පින්කමක් කරනකොට ඒ වගේම ගෙදරු උත්සවයක් තියෙනකොට ඒ රැස් වෙන පිරිස දෙස බලන විට ඉතාම ඒක පැහැදිලි. ඒ නිසා මේ බොහෝ දෙනෙක්ගේ හිත දිනා ගන්නට ඔබට පුළුවන්කම ලැබුණේ එකාතකින් ඔබේ තුල තියෙන පරිත්‍යාග සීලත්වය, ඒ වගේම ඔබේ ළඟ තියෙන සිල්වන්තකම, ඒ සියල්ලම වඩා විශ්වසනීයත්වයේ කියන කාරණේ. විශ්වාසව පරමාඥාති කියන කාරණයක් තියෙනවා. තමන් කරන වැඩේ වගකීමෙන් කැපවීමෙන් ඉතාම ඉහළ මට්ටමින් සිදු කිරීම. විශේෂයෙන් මනුෂ්‍යයන්ට ආහාර කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර, අනිත් එක බෙහෙත්. ඊළඟට අධ්‍යාපනය. මෙන්න මේ තුනෙන් තමයි කීර්තියක් ලබනවන ලබන තියෙන්නේ. ආහාර පාන දීමෙන්, බෙහෙත් දීමෙන්, අධ්‍යාපනය දීමෙන්. ඉතින් මෙන්න මේ අංශ වලින් ඉදිරියට කියලා යම් කෙනෙක් ඉහළින්ම විශ්වාසනීයත්වය දිනා ගත්තොත් ඔහුට මේ සමාජයේ ඉහළම කීර්තියක් ලබන්න පුළුවන්. මම හිතන්නේ ඔබ මේ කරුණ නොදැන කලත් ඔබ මම හිතන්නේ මේ ධර්ම කරුණ තහනකොට ඔබේ සේවය, ඔබේ වටිනාකම ඔබට තවත් තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා මේ දයාබර මෑණියන්ගේ ගුණ සිහිපත් කරලා මේ ධාම ප්‍රණීත දානයක් ස්වාමීන් වහන්සේලාට පූජා කරන අවස්ථාවේදී ඒ අම්මට තාත්තට කළුණ සලකන වගේම ඔබ මේ ස්වාමීන් වහන්සේලාට මේ ප්‍රණීත දානය දෙනකොට අපේ පැත්තේ දුක් වගකීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මහා ප්‍රජාපති ගෝතමී දවසක් සඳහන් කරනවා. ඇය පස්සේ කාලේ පැවිදි වුණා. මහා ප්‍රජාපති මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට සඳහන් කරනවා. ස්වාමීනි මම ඔබ වහන්සේ කුඩා කාලේ කිරි දීලා ඔබ වහන්සේ පෝෂණය කළා. ඔබ වහන්සේ මට අමෘතේ නැමැති කිරි දීලා මට නිර්වාණේ නැමැති ස්ථානයක යන්නට මඟ පෙන්වුවා. ඒ නිසා ඔබ කුඩා කාලේ බීපු මව් කිරිවල ණය නැහැ. ඔබ වහන්සේ මට අමා කිරි දීලා මගේ සියලු දුකෙන් නිදහස් වෙන ඔබ වහන්සේ මඟ පෙන්වුවා කියලා. ඉතින් පින්නතුනි, ඔබ සාමෙන් වහන්සේල වෙනුවෙන් ගෞරවයෙන් ආදරයෙන් සලකනකොට අපෙත් ලොකු වගකීමක් තියෙනවා. ධනමය තියෙන වටිනාම දේ ඔබට දෙන්නට. ඔබ දානය පුහුණු කරනකොට ඒ දානෙ දා යන්න පුළුවන් ඉදිරි පියවරට කම වෙසින් සඳහන් කරන්න ඕන. ඒදී ප්‍රධානතම කාරණයක් තමයි සීලය, කායික වාචික සංවරය, විශේෂයෙන් පංච සීලය කියන කාරණය. ප්‍රාණඝාත ආදී මේ පංච දුෂ්චර්යයන්ගෙන් වැළකීලා සිල්වත් ජීවිතයක් ගත කිරීම. මේ සිල්වත් ජීවිතයක් ගත කරුම් පමණට අපේ ජීවිතය තාම පහසුවෙන් ගත කරන්න පුළුවන්. අපිට දෛනික ජීවිතේන කරදර වලින් 60% විතර නිදහස් වෙන පුළුවන් පංචශීලය ආශ්‍රය කරනවා නම්. දෙවනි පියවර තමයි මෛත්‍රී භාවනා කියන කාරණේ. සීල සත්ව සුවපත්ත්වය කියන කාරණේ. මේක සරල දෙයක් නෙවෙයි වෙනතුනි. යම් කිසි කෙනෙක් කටයුතු කරන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් එයා මෛත්‍රිය කොයිතරම් දුරට වඩපු කෙනෙක්ද කියලා. ඔහු කරන සියලුම කටයුතු වලට මේ මෛත්‍රිය නැමැති දිය දහලෙහි ආනිසංස එහි දෙතමනේ ඒ හැම කටයුත්තක් කිරීම විසිරලා යනවා. එනිසා අපි මොන තීරණයක් ගත්තත් මොන කටයුත්ත කළත් මෛත්‍රිය මත පිහිටලා ඒක කරන්න ඕන. මෛත්‍රිය වඩපු ප්‍රමාණයට සීල සත්වෝස්කෝපත්ත්වා සෝපත්ත්වා කියන මෙන්න මේ සිටිවිල්ල මඩල තියෙන ප්‍රමාණයට අපි දෛනික ජීවිතයේ කරන කටයුතු මෛත්‍රී පාදවකම් සිදු කරන්න උත්සාහ කරනවා. කෙනෙකුට සැලකුවත් අවවාදයක් දුන්නත් යම් තීරණයක් ගත්තත් මේ හැම තැනදීම මෛත්‍රිය පාදක කරගෙන තමයි ඒ සියලුම දේවල් තමයි සිදු කරන්නේ. ඒ නිසා ලෞකික කුසලයේ අතුරින් ඉහළම කුසලයේසේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු නුවණින් අවබෝධ කරගත්තේ මෙත්තා හේතුමති කියන සූත්‍රයක් තියෙනවා. මේ ලෝකයේ සිදු කරන සියලුම කුසල කර්ම අතුරින් ලෞකික කුසලයන් අතුරින් ඉහළම කුසලයේසේ සඳහන් කළේ මෛත්‍රී වැඩීම කියලා. මෛත්‍රිය වඩපු ප්‍රමාණයට අපේ හිතේ තියෙන ලෝභයත් අඩු වෙනවා. ඊර්ෂ්‍යාව, මාන්නය මේ ඔක්කොම තියනද කියලා හිතන්න බෑ. දරුවේ කියලාද අම්මගේ ළඟ මාන්නය, ඊර්ෂ්‍යාවක් තියනද? ලෝභකමක් තියනද? ඔබේ දරුවා ළඟදී ඔබ ලෝභද? ඔබ ආඩම්බරද? ඔබ දරුවට ඊර්ෂ්‍යා කරනවද? ඔබ මාන්නයෙන් ඉන්නවද? මේ කිසිම දුර්ගුණයක් ඔබේ දරුවා ළඟ ඔබේ ළඟ නැහැ. අන්නේ නිසා තමයි පින්නතුනේ මේ අකුසල් දුරු කරන මාවතෙහි කර්ණිමිත සූත්‍රය මේක ඇදේශනා කළේ. යන්තං සන්තං පදං අபிසමෙච්ච සබ්බේ සත්තා බාධ සුවිසන්තං. යම් ශාන්ත පරියක් කැමතිනම් මෛත්‍රී භානාවස යන්න කියලා. මෛත්‍රී භානාව වඩන්න කියලා. ඒ වඩව පමණට තමන්ගේ ජීවිතය සිදු කරන සීල කටයුතු මේ මෛත්‍රී පාදකව සිදු කරන උත්සාහ කරනවා. අන්නේත් එක්කම උට මේ ධර්මයේ සුවිශේෂී අනුශාසනා මොන ගැහෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම, සති සමාධි. මෙන්න මේ කරුණුවට තමයි පිනොතුණි අපට නැගලා ඉන්න තියෙන ලස්සන වාහනය. මේකට කියනවා බ්‍රහ්ම යානයක් කියලා. බ්‍රාහ්මණ කියන සූත්‍රයක් තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් උදෑසන පිණ්ඩපාතේ වැඩ කරපු අවස්ථාවකදී මේ ස්වාමීන් වහන්සේලා දැක්ක ඥානසෝනි කියලා බ්‍රාහ්මණයෙක් ඉතාම ලස්සන අසෝහත රතේක අස්යන් 4 දිනක් යදෝපු රතේක ඉතාම ලස්සනට සරසපු සුදු පාටින් ඔක්කොම සුදු පාටින් සරසලා තියෙන ඉතාම ලස්සන අගන රතේක සුදු පාට අස්යන් ඉන්න මේ රතේ නැගලා මේ බ්‍රාහ්මණය යන සිද්ධිය ස්වාමීන් වහන්සේලා දැක්කා. උන්වහන්සේල පින්නපාති ගිහිල්ලා ඇවිල්ලා මේ කාරණය සඳහන් කළා. සඳහන් කරනකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරන මහණෙනි, ওই වගේම යානයක් මේ ආර්ය ශාසනයේ තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය තුලත් ওই වගේ ලස්සන රතයක් තියෙනවා. මොකක්ද ඒ රතය? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන රතය. සම්මා දිට්ඨිය මනස දැක්මෙන් ඉඳගෙන සම්මා සංකල්ප හදවතේ යහපත් සංකල්පන ඇති කරගෙන යහපත් වචන යහපත් ක්‍රියාවන් යහපත් දිවිපැවැත්ම යහපත් උත්සාහය සතිමත් බව සමාධිය කියන මෙන්න මේ කරුණ තුන කරුණ අටතුර අපි ඉන්නවා නම් මේකට කියනවා බ්‍රහ්ම යානය මේකට කියනවා අනුත්තර සංගහම විදිය කියලා උතුම්ම වූ යුද ජයග්‍රහණය කියන්නේ මෙන්න මේ කරුණ අටතුර ජීවිතය පවත්වා ගන්න එක මේකට මුලින් එන එක අමාරුයි පින්නතුනි ටිකක් මුල් කාලේ අමාරු තේරුම් ගන්නකම් නමුත් තේරුගෙන ආවට පස්සේ ආරසණග මාර්ගයෙන් අයින් වෙන එකයි අමාරු ඊට පස්සේ කරන හැම දෙයක්ම වචනයක් කතා කරනවා නම් සම්මා වාචා සිතුවිල්ලක් හිතනවා නම් සම්මා සංකප්ප රැකියාව කරනවා නම් සම්මා ආජීවය කයින් වැඩක් කරනවා නම් සම්මා කම්මන්තේ සංකල්පනාවක් හිතනවා නම් සම්මා සංකප්ප සතිමත් බව වඩනවා නම් සම්මා සතිය මෙන්න මේ කරුණ වටතොලෙදීම සඳහන් කරනවා උජුපෝනාම් සෝමග්ගෝ අභිහානාම් සාදිසා කියලා මේක තමයි නිවනට තියෙන ඍජු මාවත මේක තමයි නිර්භය වූ මාවත මේක තමයි සැනසිලිදායක මාවත මේන් බැහැර වෙන හැම මොහොතකම අපි දුකෙන් ඉන්නේ අපට හැබැයි සතුටක් කරා යන බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ආරස්තංග මාර්ගය කරුණු පුළුවන් තරම් තේරුම් අරගෙන තමා උදෑසන අවදිත්‍ය මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම් සියලුම කටයුතු මෙන්න මේ කරුණ වඩ තුල ගොනු කරගන්නට මේ කරුණ වඩ තුල සංවර්ධනය කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. ඉතින් දානෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන මග සීලයෙන් තවත් දියුණු වෙලා මෛත්‍රියෙන් ලස්සන වෙලා ආරස්කනික මාර්ගයෙන් වඩාත්ම විසිතුරු වෙන ගමන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එදා උන්වහන්සේ මහා ප්‍රජාපති ගෝතමයට ඇයගෙන් ලැබිච්ච මව් කිරිවලින් ණය නිදහස් වෙනට උන්වහන්සේ දේශනා කරේ මෙන්න මේ ආරස්කනික මාර්ගයයි. ඒ මාර්ග ඔස්සේ ගමන් කළායි ඇ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කළේ. ඒ උතුම් මෑණියන් එදා තමගේ ජීවිත අවසානයේ පිරිනිවන් පෑම සඳහා යන්න අවශ්‍ය අවස්ථාවේ ලබා ගනිද්දී බුදුරජාණන් වහන්සේ ඇය සමග පසුගමන් කළා. ඇය බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. අහසට පැන නැගලා ඉරිදිපාද පානා. ඇය බුදුහාඳුරන්ගෙන් සමුගෙන යන අවස්ථාවේදී බුදුහාඳුර ඇගේ පිටුපසින් ජේතවනාරාමයේහි දොරටුව දක්වාම පසුගමන් කළා. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනත් කිසිදු කෙනෙක් පසුගමන් කරන්නේ නැහැ. පස්සේ ගමන් කරන්නේ නැහැ. නමුත් මේ තමන්ට කෙරෙන්ව තමන්ව පෝෂණය කරපු මේ සුළු මෑණියන් වෙනුවෙන් ඇය භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ජේතවනාරාමයේ ගේට්ටුව දක්වා ඇයට පසුගමන් කරමින් ඇගේ සසර ගමනේ අවසාන නිමාව සනිටුහන් කරන ඒ පිරිවන් පෑමට යන පිටත් වීමට යන අවස්ථාවේදී ඇයට ගෞරවය පුද කළා. ඉතින් පින්තුනි අපි ඒ අපේ දයාබර අම්මලාට අපි මේ වගේ අපි සලකන්නට ඕන. අපේ ජීවිතයේ මේ මට්ටමට පත් කරගන්නට අපට උදව් කරපු අය අතුරින් ප්‍රධානම දෙන්නේ අපි අමතක දෙන්න. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා සඳහන් කරා. යම් කෙනෙක් ජීවිතයේ සතුටක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ සතුට ලබන එකේ මුල්ම බීජය තමයි එයා අම්මට තාත්තට සලකන්නේ කොහොමද කියන කාරණේ. අම්මට සලකන එකෙන් සැපේ ලැබෙනවා ඒ වගේම තාත්තට සලකන එකෙන් සැපේ ලැබෙනවා. ඒ නිසා මෙතනින් ආරම්භ කරන ආධ්‍යාත්මික ගමන මත අපි නිර්වාණ අවබෝධය කරා යන්නටම අපට අපේ අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආශිර්වාදය අතිශයින් වැදගත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඒ අම්මා කෙනෙකුගේ සෙනෙහස නිසා. බුදුවන පුතුන් හට ඇය ඉනි මන් දැනවා කියන්නේ ඒකයි. අම්ම කෙනෙක් බුදුවන පුතාලට ඉනිමන් තනලා ඒ දරුවන් ඉහළ තලයකට ගෙන යනට දරුවන්ට ආශිර්වාදයක් වුණා. ඉතින් මේ දාබර මෑණියන්ගේ ගුණ සිහිපත් කරන මේ අවස්ථාවේදී ඔබ කල්පනා කරන්නට සිල්වියා විජේතුංග මාතාව මේ ගිහිල වසර තුනක් ගත වෙන අවස්ථාවේදී ඒ වගේ මේ ඊට කලින් මේ ගිය කිංස්ලි විජේතුංග මහත්මයා දාබර පීතුමායතුළු ඒ වගේම ඔබ සිහිපත් කරගන්න ඔබ හැම දිනෙකම තමගේ අම්මල තාත්තර හොඳට මේ වෙලාවේ සිහිපත් කරගන්න. එයත් දැන් ජීවත් වෙනවා නම් එයට ආශිර්වාද පිණිස මේ පින්කම හේතු වේවා. ඒ අමර තාත්තල මේ නිලිනව නම් ඒ අමර තාත්ත වෙනුවෙන් මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි අපි පෑන් වැඩලේ නම් පින් අනුමෝදන් කරමු. හොඳයි අද විශේෂයෙන් සේවක කරන සිල්වියා විජේතුංග මාතාව ඒ වගේම කින්ස්ලි විජේතුංග පියතුමා ඇතුළු මීගේ යන්තා ඥාතීන් පින් බලාපොරොත්තු වූ සිරිත්නම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සෝපන් තෙත්වා කියන සතුමෙන් අපි මීගේ ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ යතා වාරිවා කුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව හිතුන්නම් පේතානං උපකප්පති උන්නනේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒව මේව හිතුන්නම් පේතානං හොඳයි බොහොමත්ම සතුටට පත්වන්න ඒ තමාගේ දයාබර මෑණියන් වෙනුවෙන් සිත කරන්න බලාපොරොත්තු වන දාන මේ පින්කම ඉතාම හොඳින් මේ අවස්ථාවේදී සිත කරගන්න ලැබුණා කියලා රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයේ හේතුවෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් ඔබ හැම දිනමත් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා. දෙවියන්ට මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආනෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. හොඳයි ස්වාමීන් වහන්සේලා මේ අවස්ථාවේදී පිරිත් සූත්‍රයෙන් දේශනා කරමින් ඔබ හැම දිනකට ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් මේ උතුම් පින්කම අනුභවයෙන් සම්මද්දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වත් හැම දිනාටම නිරොග් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. ඒ වගේම මේ උතුම් පින්කම අනිසංසයෙන් ඔබේ සියලු දැහැම පැතුම් සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ස්වාමීන් වහන්සේලා පිළිත් දේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට මුකන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පඤ්චන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ පුජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පොංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුයි අංජලි කරණීයෝ අනුත්තර අභ්‍යන්තං ලෝකස්සති ඒතේන සංච වංජේන පාසුතං රතනස්සයං ඒතේන සංච පාතුතං රතනස්සයං ඒතේන සංච වංජේන පාතුතං රතන යං කිංචි වෙන්තං ඉදවාහුරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නච්චි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංචේන සුවද්ධියෝ සෝඛයං විරාගං අමතං පනීතං යදංජිකා සංගමුනී සමාහිතෝ නතේන ධම්මේන සමද්ධි කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චිත්තා ආයති කේමවස්මින් තේකේන බේජා අවිරුල්ලිජ්ජං නිම්බන්ති දේහා යථායම් පනීපෝ ඉදම්පි සංදේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පලං අභිසමෙච්ච සංඝෝ වජෝජ සෝජෝජ සුවජෝ චංස මුජුවනති මානී සන්තුන් සෝජ රුපරෝජ අප්පතිඤ්ඤෝච සල්ලහොක වන්තේ සංසින්ද්‍රියෝච නිපකෝච අප්පකම්බෝ කුලේසුවනනු කින්දෝ නච කුන්දං සමාචරේ කිංචි එන මිඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ ආකේමිනෝ වන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භෝතන්ති අනවසේ සාදිගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස පානුකතුූලා දෙට්ටාවායේව ඒක නූරේ වසන්ති අවිදූරේ භෝතාවා සම්බවේ සීවා සම්බේ සන්තා භවන්තු සුඛි සන්තා පරන්නි කුම්භේත නාති මඤ්ඤේත පද්දචිනං පංචේ ව්‍යාරෝසනා පනික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානි අම්පුන්තං ආයුසා ඒක පුන්තමනුරංකේ ඒවං ති සම්බෝධේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං වන්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපන්තං සිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දික්ඛින්ච අනුපකම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේය ගේදං නහි ජාතු ගම්බසීයං පුනරේති ඒතේන සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්පදා ඒතේන සංච වඤ්ඤේන සම්බරෝකෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්දේශයෝ දිවඤ්ඤන්තු සම්බරෝකෝ විනංසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්තිවන්තු තේවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්තු